අපි ආණ්ඩ කැමති එකෙනෙක් කට්ටිය ගොඩක් මිනිමරුව කොහොමද උසාවියේ නඩුකාරය වගේ ඉන්න පුළුවන්. මිනිමරුවට බාර දෙන්න බෑ උසාවි නඩුකාරයගේ වැඩ. ඒ වගේ තමයි මේ රට ඇතුලේ පරීක්ෂණ පවත්වනවා කියන එක අපි පිළිගන්න බෑ. අනිත් එක පරීක්ෂණ තියලා ඊට පස්සේ දඩුවම් පල්ලෙහා ඉන්න කට්ටියට දඩුවම් දීලා ඊට පස්සේ ජාතිපති පද සමාව දීලා එළියට දාන්න එක ඒ වගේ කරයි. රජීව් ගාන්ධි මාත්‍යාට එයාව මරන්න උත්සාහ කරපු නාවික හමුදා සොල්දාදට මොකද වුනේ? ඊට පස්සේ එයාට දඩුවම් දුන්නා. මේ රටේ ඇතුළ පරීක්ෂණ කවුදත් අපි පිළිගන්න බෑ. ඒකටත් අපිට මොකුත් හම්බ වෙන්නේ නැහැ කියලා අපිට පෑදී දෙන්නවා.